මම හරියට කනගාට වුණා මේ රොමේෂ් කළු විතරන වගේ ත්‍රීඩගේට් දේ වුණා කියන එක. මොකද 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න ප්‍රධාන නියමුවෙක් හැටියට ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්, ඒ වගේම ජනතාවගේ අදටත් ආදරේ දිනාගත්ත ක්‍රීඩකේ. ඉතින් මේ වගේ ක්‍රීඩකේට මේ වගේ දෙයක් වෙනවා කියන්නේ ඇත්තටම හරිම දුකක්.